දැන් ආර්ය මාර්ගයේ වඩන කෙනා කොයි විදිහෙද කල්පනා කරන්න ඕනේ? පුතුජන විදිහටද ආර්ය විදිහටද? එයා පුතුජනවත් ආර්ය විදිහට කල්පනා කරන්න ඕනේ. මාර්ගඵලලාභී මොන විදිහටද කල්පනා කරන්න ඕනේ? මාර්ගඵලලාභී විදිහට. එහෙනම් අපි වඩන්නේ මොනවද? පුරුදු කරන්නේ අන්න ඒ වාගේ කල්පනා කරුවේ නැත්නම් මේක අවුෙන්නේ නැහැ. දැන් අපි භාවනාව කල්පනා කරන්නේ පුතුජන විදිහට. කොහොමද මම අර්පණ සමාධිය වඩලා මෙන්න මේ විදිහට දැන් අපි කල්පනා කරන පුතුජන විදිහට. පුතුජන විදිහට කල්පනා කරාම භාවනාව අවුෙන්නේ නැහැ. භාවනා යෝගියෙක් විදිහට කල්පනා කර අර රාලාමි නිලධාරියා එයාගේ නිලධාරිකම අයින් කළා හොරා වාගේ කල්පනා කර කෙලින්ම මාට්ටු විනාඩි 5 මාට්ටු මනසියා මාට්ටු. දැන් භාවනා යෝගියෙක් වගේ කොහොමද කල්පනා කරන්න කියලා බැලුවාම දැන් බලාගන්න ටෙක්නික් එක දැන් අරමුණේ තිබ්බා. අරමුණේ දිව්වා. ආයි අරමුණේ තිබ්බා. ආයි විසුරුණා. දැන් මේ අරමුණත් එක්ක පොර බදලා දැන් බැරි ගෑනවනේ කල්පනා එනවා. කොල්ල තිල් දෙනවා වගේ ආයි නැගිටිනවා ටිකක් වෙලා තේ ටිකක් බොනවා ආයි වාඩෙනවා. පැය භාගයකට වඩා නම් ඉන්න බෑ. මාර ප්‍රශ්නේ මේක හරියන්නේ නැහැ. මේ ඉරියව්ව තරුණ කාලේ ගලේ නැහැනේ මේවා. දැන් වයස බෑ. කසේ පුටුව පොඩක්. කොන්ද තිල් දෙනවා මේ පුටුවට ඇංගල් එක මදි. හැංගල් එකේ කියම නිින්ද යනවා. එහෙනම් මේක හරියන්නේ නැහැ. ආයි එනවා මේට එනවා. දැන් ඕමම නේද දැන් අවුරුදු ගාන ගියේ. මොකද්ද ඒකට හේතුව කියලා බැලුවාම අපි මේ භාවනාව කියන කමඨාන ගොඩාක් දුරට පරිශීලනය කරලා තින්නේ පුතුජන ස්වභාවය. තාපසේගේ ස්වභාවය නෙමෙයි. දැන් අරමුණක තියෙනවා. සිත යනවා. ආයි අරමුණක තියෙනවා. ආයි සිත යනවා. ආයි අරමුණක තියෙනවා. ආයි සිත යනවා. දැන් මේ විදිහට සිත දුවලා දැන් බැරි ගෑනවනේ. දැන් ඇත්තටම ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වාම එයා තාම තාපසේගේ මානසිකත්වයට ඇවිල්ලා නැහැ. ඒ නිසා එයාට ඒකෙ තියෙන මේ ප්‍රධානම විශේෂම අවශ්‍යම තැන අහුවෙලා නැහැ. අරමුණක් ගත්තා. උන්ට තා ගන්න ඕනේ. අරමුණක් ගත්තා. සිතක් ගත්තා. දැන් මේක මොකද්ද? සිත මේක අරමුණ. දැන් මෙයා කියලා මේකේ තියෙනවා. තිබ්බාම මෙයා මේක හඳුනා ගන්නව නේද? මෙයා මේක හඳුනා ගත්තට පස්සේ මෙයා අරමුණේ ඉන්නවද? අරමුණේ ඉන්න බව දැනගෙන ඉන්නවද කියලා අහුවාම දැනගෙන තමයි ඉන්නේ. අරමුණේ ඉන්න බෑ. දැන් මම දැක්කාම රූපයක් දැක්කාම ඒ රූපෙට මගේ සිත ගියාද? එහෙම නැත්නම් සිත රූපේ හඳුනාගත්තද කියලා අහුවම රූපේ හඳුනාගත්තා. සිත එතනට ගියේ නැහැ. සිත එමෙ ගින් ඉන්නේ නැහැ. එහෙනම් රූපයක් දැක්කාම සිත රූපය හඳුනා ගැනීමක් නම් තියෙන්නේ. සිතට ඒ රූපේ ඉන්න බැරි නම්. ඇහුනාම ශබ්දයක්. ශබ්දේ මොකද්ද? භාෂාව මොකද්ද? ඒක තුළ තියෙන අර්ථය මොකද්ද? ඒක දුකද්ද සැපක්ද ගෞරවයක් ප්‍රසංස මේවා ටික හඳුනා ගැනීමක් නම් තියෙන්නේ. ශබ්දයේ තියෙන තැනට සිත යන්නේ නැත්තම් එතන රැඳෙන්නේ නැත්තම් ඒක හඳුනා ගැනීමක් විතරක් නම් තියෙන්නේ. තරංගයක් යවලා ඒක ගන්න තොරතුර හඳුනා ගැනීමක් නම් තියෙන්නේ. දැන් අරමුණට තිබ්බාම සිත අරකට ගියා. ඒ තරංගය ගත්තා. මේ අරමුණේ මම ඉන්නවා කියලා එකක් ගන්නවා. මේ ටික අපිට තේරුනේ ඇයි අපි තාපසයා වගේ කල්පනා කළේ නැහැ? අරමුණේ ඉන්න ඕනේ. තිතක් බලවල තිතේ ඉන්න ඕනේ. දැන් හේමින් එක කල්පනා කරන්නේ පුතුජන මනසයා. ඒ පුතුජන මානසික කෙන බෑ මේ ගෙදර ඉන්නවනේ මේක අපේගේ එහෙම දාලා යන්න පුළුවන්ද? දැහැනට බය වෙලා ගෙවල් දාලා යන සිරිතක් තියනද? එහෙම යන්නේ මේක අපේ අම්මා තාත්තාගේ අපිත් ඉන්නවා කියලා. ඒකල පුතුජන ස්වභාවය. තාපසයා එහෙමද යන්නද කියන්නේ? ආයෙන ඔයාට කරදර කෙරුවොත් පවුනේ. හරි ඔයා ඉන්න සන්තෝෂෙන් ඉන්න. තාපසයා ගියා. ඇයි? තාපසයා දන්නා මේ ගැටිලා ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න ඇති කරගෙන අමනා එමෙ ඕ කමන්නේ ඉන්න ප්‍රශ්න නැහැ කියලා. ඒ තියෙන දේ තියෙන ඒකත් දීලා යනවා. මේකත් තියාගන්න කමන්නේ. එහෙනම් තාපසයා වාගේ මේ කමටාන දැක්කේ නැහැ අපි. අපේ මානසිකත්වයේ තුල පොඩි මේ ප්‍රඥාවේ දෝෂ තියෙන නිසා එතන වැරදුනා. දැන් නිවැරදි කමටාන බලන්න. මේක හරමුණ. මේක හරමුණ. මේක සිත. මේ සිත මේ හරමුණේ තියන්න ඕනේ. මේ සිත මේ අරමුණේ තියන්න ඕනේ. මේකට තාපසයා කල්පනා කරනවා සිත අරමුණක තියන්න බෑ. තියන්න පුළුවන්ද? ලෝකෙ කිසිම කෙනෙකුට තියන්න බෑ. මොකද්ද ඒකට හේතුව? දැන් 100න් ඉන්න ඕනේ. දැන් සිත අරමුණේ තියන්නේ මොකටද? 100න් ඉන්න. 100න් ඉන්න සිත අරමුණේ තිබ්බාම සිත එතනට ගියා නම් දැන් 100 කොහෙද තියෙන්නේ? 100ක් දැන් එළියනේ. සිත එළිය නම් මේක අරමුණ නම් මේකට සිත තිබ්බාම සිත මෙතන නම් තියෙන්නේ. ඒතර 100ක් මෙතනනේ. එළියේ තියෙන 100 මට වැඩක් තියනවද? සිත 100 කොහෙද තියෙන්නේ? ආයතන 6 තියෙනෝනේ. ඇයි කර්ම හැදෙන්නේ මේකෙනේ? එතකොට ආයතන 6 කර්ම හැදෙන බඹයක් විතර උස තියෙන මේක ඒ වර්තමාන මොහොත තුල සිත තියන්නේ නැතුව අපි ගිහලා කොයිද එංගලන්තේ කියන ටවර් එකේ සිත තිබ්බා මරමුණු කරලා සිත එතන නම් 100ක් එතන නම් එතන මට තියෙන වැඩේ මොකද්ද? මට වැඩක් වෙලා නැහනේ. විශ්වය හොයන්න එපා. බඹය හොයාගන්න කියන ධර්මතාවය දැන් මෙතන සම්පූර්ණයෙන් පිට ගිහිල්ලානේ. වැරදිලානේ. එහෙනම් මොකද්ද මේ අරමුණක සිත තියනවා කියලා කිව්වාම අරමුණක් තියෙනවා. සිත තියෙනවා. සිත මේ අරමුණ දැනගන්නවා. දැනගත්තාම සිත දැන් මොනවද? අරමුණ. සිත අරමුණ බවට පත් වුණා මිසක් අරමුණේ සිත පිටවෙන්නේ නැහැ. මේ කවුන්නේ. ඇයි? තාපසයා වාගේ එක දැක්කේ නැහැ. යෝගියෙක් වශයෙන් එක දැක්කේ නැහැ. යමක් හිතනකොට ඒ සිත හේක බවට පත් වෙනවා නම් දැන් අපිට හිතෙනවා මේ සිරිපාදයන් ඕනේ. දැන් සිරිපාදෙම ඇවිල්ලා පේන්නේ නැද්ද? හිතනකොට ඒක බවට පත් වෙනවා. දැන් මේ අරමුණේ සිත පීටන්න ඕනේ කියලා අරමුණ හිතනකොටම සිත අරමුණ බවට වෙනස් වෙනවානේ. දැන් එතකොට සිත අරමුණේ ස්වરૂපය ගත්තා. දැන් සිත මේ අරමුණ නේද? මේක දැක්කේ නැහනේ අපි. එහෙනම් අපි අරමුණ කියලා වෙනම එකක් ගත්තා. සිත කියලා වෙනම එකක් ගත්තා. සිත කියලා වෙනම එකක් තියනවා අය අරමුණ කියලා වෙනම එකක් තියනවා අය ඒ නිසා මේක ගිහිල්ලා මේක තිබ්බා අය මේ දෙක එකට ඉන්න ඕනේ ය කියලා එකක් නඩත්තු කරනවා. දැන් මේක තුල මොකද්ද වෙන්නේ? සිත හඳුනාගත්තේ නැති අරමුණකට බලෙන් තිබ්බාම පීඩනයක් ඇති වෙනවා. මේක තමයි අර කම්පාව, වේදනාව, නොසන්සුන් භාවය, කලබලකාරීත්වය, පීඩාකාරී මානසිකත්වය. ටිකක් වැවිදිලා ඉන්න ඕනේ, කොහෙටද ඈත්තට යන්න ඕනේ, ටිකක් මේ තවුමකට පැත්තකට යන්න ඕනේ, ටිකක් මේ නෑදෑ මිත්‍ර බල්ලා ටිකක් විවේක වෙන්න ඕනේ. මේ මානසිකත්වයේ ඇයි ආවේ කියන ප්‍රශ්නය ඇහුවොත් අර මානසික පීඩාකාරී තත්ත්වයේ තුල භාවනාව දැන් එයාගේ අත්ති කියලා මතාන යෝගය. භාවනාවයි එයා වඩන අරමුණයි අත්ති කියලා මතාන යෝගය. එයා විශාල දුකක් විඳිනවා. ඒක තුල මේ දුෂ්කර ක්‍රියාවක් කරනවා. අරමුණේ ඉන්න භාවනා යෝගියාට කල්ප ගණන් ඉන්න පුළුවන්ලු. ඇයි? ඒක එයාට දුකක් නෙමෙයි. ඒක එයාගේ කාමසුකල්ලි කණියෝගය. ඒකට කියන පරම සුඛයන් කියලා. එහෙනම් පරම සුඛයේ ලැබෙන අරමුණ පරම සුඛයේ ලබා දෙන ඒ කමඨාන දැන් අපට අසහනයක් වෙලා පරිසරය වෙනස් කරන්න ඕනේ. කොයිතරම් ටිකක් ඇවිදලා කරලා සතිය දෙකක් ඉඳලා එන්න ඕනේ. ඇයි එහෙම ආවේ? මෙතන අර කම්පණිය වැඩි, පීඩනේ වැඩි. පීඩනේ වැඩි උනේ ස්ථානෙ නෙමෙයි. අපි හරියට අරමුණේ හිටපු නැති නිසා, ඒ අරමුණ හඳුනාගත්ත නැති නිසා, අරමුණක සිත පීඩවන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධය නැති නිසා. එහෙනම් මට සිත මේකේ පීඩවන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසඳිලානේ. මොකද්ද? සිත කෙලිම අරමුණේ තිබ්බා. දැන් ආයතනයේ සිත නැහනේ. දැන් කර්ම හැදෙනවද? නැවතිලානේ. යාට භවයක් හැදෙන්න බෑනේ. ඉපදීමක් නැහනේ. දැන් එළියේදී තියෙන සිතේ 100ට මොනවාර ප්‍රශ්නයක් උනම ගැටලුවක් තියනවද? දැන් සිත එළියේ තියෙන්නේ. එළියේ එයාට මේ චෛතසිකයක් එනවා. ඒකට කර්මයක් හැදෙනවා. දැන් ඇතුළේ ඉඳලා නෙමෙයි නේදුනේ. එළියේනේ. එතකොට කර්ම පරිසම් දෙන්න ඕනේ එතනට නේද? කෝපෙටනේ. එතකොට මේ ද්වේෂසහගත සිතුවිලි පරිසම් දෙන්න ඕනේ. දැන් එළියේ අරමුණේ ඉන්නකොට රාගයක් ආවා. එළියේ දැන් මේ සිත මේ අරමුණේ තිබ්බා. පෑදිලි නැත්තම් පස්සේ ආන්න. මේක අරමුණ සිත මේකේ තිබ්බා. තියාගෙන ඉන්නකොට රාග සිතුවිල්ලක් ආවා. එතකොට මෙතන ඉන්නකොට නෑවේ. එතකොට රාගසිත කාටද පරිසම් දෙන්න ඕනේ? කෝප්පෙට පරිසම් දෙන්න ඕනේ. දේශසිතුවිල්ලක් ආවා. අරමුණේ ඉන්නකොට ඤාවේ, මගින් ඤාවේ. එතකොට දේශසිතුවිල්ල කාටද පරිසම් දෙන්න ඕනේ? කෝප්පෙටයි පරිසම් දෙන්න ඕනේ. මට නෙමෙයි. ඇයි? මගේ ළඟ නෙමෙයිනේ සිතේ තියෙන්නේ. ඇයි මේක තේරුන්නේ නැත්තේ? අපි අර පුදුජන මට්ටමේ මේක බලපු නිසා. තාපසයක් ලෙස මේ කමඨාන දැක්කේ නැහැ. ඒ දුර්වලකම. එහෙනම් අරමුණ කියලා කියන්නේ මොනවද? සිතේ වෙනස් වීම. මාර්ගඵලය කියන්නේ මොකද්ද? සිතේ වෙනස් වීම. රාත්ඵලය කියන්නේ සිතේ වෙනස් වීම. පුතුජන ඒකත් සිතේ වෙනස් වීම. කෙලස් සිතේ වෙනස් වීම. රාග සිතිවිල්ල අර විරාගයෙන් ඉඳපෙකේ වෙනස් වීම. විරාගේ රාගේ වලට වෙනස් වෙනවා. ලෝභය අලෝභ සිත ලෝභ සිතට වෙනස් වීම. දැන් මේක වෙනස් වීම කියනකවත් අපිට දැනෙලා නැහැ. එතකොට අවුරුදු 10 15 20ක් විතර අපි කමටාන් වඩලා භාවනා වඩලා මේ අරමුණු ඔස්සේ මෙච්චර පැටලිලා මේ තරම් අපි දුක් විඳලා ඇයි අපට මොකවත් වැටහෙන්නේ නැත්තේ කියලා කිව්වම තාම අපි භාවනාවට සූදානම් වෙමින් තමයි සිටින්නේ. තාම භාවනාව පටන් ගත්තේ නැහැ. පටන් ගන්න තැනදී අපි තාම ඇවිල්ලා නැහැ. තාම සූදානම් වෙනවා. එහෙනම් අරමුණක් ඕනම අරමුණක් ඕකේ ගන්න පුළුවන් නේ. අතීතේ අරමුණක් ගන්න පුළුවන්, අනාගතේ අරමුණක් කරන්න පුළුවන්, වර්තමානයේ අරමුණක් කරන්න පුළුවන්, ළඟ තියෙන දෙයක් අරමුණ කරන්න පුළුවන්, දුර තියෙන එකක් අරමුණ කරන්න පුළුවන්, පේන එකක් අරමුණ කරන්න පුළුවන්, නොපෙනෙන එකක් අරමුණ කරන්න පුළුවන්. තියෙන එකක් අරමුණ කරන්නත් පුළුවන්, නැති එකක් අරමුණ කරන්නත් පුළුවන්. සිතට දැන් අරමුණ ප්‍රශ්නයක්ද? නෑ. සිතට එහෙම ප්‍රශ්නයක් නෑ. එතකොට අපි ඕනම එකක් අරමුණ කළා. ඇතම්යක් විතර දුර තියෙන එකක් අරමුණ කළා. ඇතම්යක් විතර දුර තියෙන එකක් මේක තමයි මගේ අරමුණ කියනකොට සිත ඒක දැනගත්තද නැද්ද? දැනගත්තා. සිත දැනගත්තාම දැනගත්ත මතකයට අනුව සිත ඒක බෝඩපත් වෙනවා. දැන් සිත තියෙන්නේ කොයිද? ඇතුලේ. ඇතුලේ තියෙන සිත අරමුණ බවට පත් වෙලා නැහැ. අරමුණක් පිහිටලා නැහැ. අරමුණ බවට පත් වෙලා ඉන්නවා. මෙන්න මේක සීයෙන් තියලා බලන්න සිත කිසිම මොතක වෙනස් වෙන්නේ නැහැ. ඇයි? එයා ඒකෝ නෙමෙයි. ඵලයේ බවට පත් වෙලා. දැන් අරමුණ කියලා එකක් ගන්නවා. ඒක හේතුව. ඒක තියන්නේ යන සිත ඵලය. දැන් හේතුවයි ඵලයම නඩත්තු කරනවනේ. මේ නඩත්තුව තුළ තියෙන පැවැත්මක් නේ. දැන් භාවනා යෝගියා පැවැත්මටද යන්න ඕනේ නොපැවැත්මට යන්න ඕනේ කියලා ඇහුවොත් අපි කියන නොපැවැත්මට. ඒකට දැන් භාවනා යෝගියා ගිහිල්ලා තියෙන පැවැත්මට. ඒකෙන් ඇතිවෙච්ච උත්තරය එමණත් ඒක ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි අසහනය. කලබලකාරී භාවනා කරන තපස්සන්ට සමහරට හරියට තරහා එනවා. කුඩි දේවල් වලට. 11යි කාල විතර වෙනකොට බලාගෙන ඉන්න පාරදියා දානෙ ගේනකම් 11 මාර වෙනකොට වෙව්ලනවා තරහා. බලන්න දැන් බුද්ධ පූජාව තියලා වළඳන්න වෙලාවක් නැ නේ මේ මිනිස්සු කියලා හරියට තරහා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා ඉන්නේ. උන්වහන්සේට බුද්ධ පූජා කියලා තියලා වැඳාම උන්වහන්සේ පිළිගන්නවා. සරි ශ්‍රේෂ්ඨයි. ගාථා කිව්වේ නැහැ කියලා අමනාප වෙන්නේවත් මට හරියට පිළිවෙලට ගාථා එකින් එකට සද්ධායනා කළෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ අපිට එක වෛර බඳිනවා නෑ. බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨයි. දානේ තියලා ස්වාමිනී අවසරයි කියවම හරි අවසරයි. බුදුහාමුදුරුවෝ පිළිගන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨයි. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? භාවනා මෙච්චර කරන කෙනාට මෙච්චර තරහා යන්නේ ඇයි? එයා මේ භාවනාව තුළින් අත්තකිලමතාන යෝගයක් වඩනවා. නිවැරදිව අරමුණක සිත පීඨන්නේ කෙසේද කියලා ඇහුවොත් මම මේක තමයි මගේ අරමුණ. මේ අරමුණේ තමයි මම සිත පීඨවන්න යන්නේ කියලා අරමුණ දැනගත්ත ගමන්ම ඒ දැනීම සිතට අම්බ වුණා. සිතට අම්බුණාම ඒ දැනීමට අනුව ගේ මතක් කරනකොට ගේ බවට සිතපත් වෙනවා. කැලා මතක් කරනකොට කැලා බවටපත් වෙනවා. මිතුරා මතක් කරන මිතුරාගේ රූපේ පේනවා. රූපේ බවටපත් වෙනවා. එතකොට අරමුණ දැනගත්ත ගම මෙයා අරමුණ බවටපත් වෙනවා. අරමුණේ මං පීඩලා නැහැ. සිත අරමුණ බවටපත් වෙලා තිනවා. දැන් මේක සිතේ 100න් තිනවනවා. මේ අරමුණ බවට සිත පීඩලා තින්පත් වෙලා තිනවා. මේ අරමුණ බවට සිතපත් වෙලා තිනවා. මේ අරමුණ බවට සිතපත් වෙලා තිනවා. දැන් සිත වෙනස් වෙනවද? සිතවිලි වෙනස් වෙනවා. දැන් සිත වෙනස් වෙන්නේ නැත්තම් පිරිනිවන් පෑමේදී ඒක ආධානය කරන්නවත් බැරි නම් විනාශ කරන්නවත් බැරි නම් නැති කරන්න ක්‍රමයකුත් නැත්තම් නිවීමක් විතරක් අට ගන්නවා. සිතක් කවදාවත් නැති වෙන්නේ නැහැ. නැති වෙන එකක් බුදුවරු දේශනා කළා නැහැ. අපිටත් තේරෙනවා ඒක හොයලා බලනකොට ඒක නැති වෙන්නේ නැහැ. ඒක නිවීමක්. සිත තුළ තියෙන ක්‍රියාකාරී ස්වභාවය අක්‍රිය වෙලා නිවීමක් තමයි අටගන්නේ. එතකොට සිත වෙනස් වෙන්නේ නැති එකක්. ඒ නිසා මේ ලෝකේ ඔක්කොම වෙනස් වෙනවා. මූද වෙනස් වෙනවද? නෑ. රැලි වෙනස් වෙනවා. ලොකු රැලි, සුලි සුලන් රැලි, කුණාටු රැලි, ඕම රැලි වර්ග ගොඩාක් තියෙනවා. පෙන රැලි, පෙන රැටි රැලි, පොඩි තරංග රැලි, ඕම රැලි වර්ග ගොඩාක් තියෙනවා. හැබැයි මූද වෙනස් වෙන්නෙම නෑ. ඒක තමයි සිත. එහෙනම් සිත වෙනස් වෙන්නෙම නැත්තම් වෙනස් වෙන්නේ නැති සිත අරමුණ බවට පත් වුණා නම් දැන් අරමුණ වෙනස් වෙනවද? එහෙනම් වෙනස් වුණා කියලා කියන්නේ මං අරමුණේ ඉඳලා නැහැ කියන එකනේ. වෙනස් වෙන්නට ගොදුරු වෙනවයි කියලා කියන්නේ තාම අරමුණට අවු වෙලා නැහනේ. අරමුණ හවුනොත් වෙනස් වෙන්න විදියක් නැයි. සිතම අරමුණ බවට පත් වුණාම ස්ථීර වශයෙන් පවතින සිත ස්ථීර අරමුණේ හිටියාම දැන් මේක අස්ථීර වෙන්නේ කොහොමද? වෙන්න විදියක් නැහැ. එහෙම වෙලා අපි හාලත් නැහැ. හරියටම සිත හරමුණක පීඨපු භාවනා යෝගියාට සිතවිලි එන්නේ නැහැ. එහෙම හැවිල්ලා අපේ මුළු ජීවිත කාලෙම අපි අහලා නැහැ. ඒක මේ ලෝකෙට ආශ්චර්යයක්. පුදුම අතෙන් එකක්. අරමුණක සිත පීඨෙව්වාම සිත වෙනස් වුණාය, වෙන අරමුණ වලට ගියාය කියන එක ඒක පුදුම අතෙන් එකක්. ඇයි? එහෙම එකක් වෙන්නේ නැහැ. ඉරහඳ අනිත් පැත්තෙන් පැහුවත් ඒක වෙන්නේ නැහැ. ඇයි? සිත වෙනස් කරන්නත් බැරි නම් විනාශ කරන්නත් බැරි නම් ඒක ස්ථිර වශයෙන් පවතින එකක් නම් සිතවිලි විතර නම් වෙනස් වෙන්නේ. සිතවිලි ටික අත්හැරියා. සිතවිල්ලකින් ගෙනාවා දැනුම ගෙනල්ලා දුන්නා සිතට. අර සිත අර අරමුණ බවට පත් කළා. දැන් සිත ඒ අරමුණ බවටම පත් වුණාම ඉරහඳ අනිත් පැත්තෙන් පෑවුවත් අරමුණ වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ භාවනා යෝගියා තාපසේක වශයෙන් මේක හිතුවේ නෑ. දැක්කේ නෑ. අරමුණ කියන්නේ මොනවද? අරමුණ සිතට දෙන්නේ කොහමද? ඒ අරමුණේ සිත පීචන්නේ කොහමද? කොයි විදියටද අරමුණ පැවතෙන්නේ මානසිකත්වයක් තුළ? මේ ටික දැනගෙන හිටියේ නැමේ විද්‍යාව දන්නේ නැහැ. ඒ තැන් වල තමයි වැරදුනේ. එහෙනම් අරමුණක සිත පීචනවායි කියලා කියන්නේ අරමුණේ සිත පීචනවා නෙමෙයි අරමුණ බවට සිතපත් කරනවා. මේක පොතේ නැහැ. ඇයි? මේක වඩපු කට්ටිය ළඟ තියෙන ධර්මතාවයක්. මේක වැඩුවාම අපට තේරෙන හරියටම හරි බෝතලේ හරමුණ කරලා සිතපත් කරලා වෙනස් වෙන්නේ මොන හැවිදිනකොට බෝතලේ පේනවා තේක කොළඳනකොට තේක තුලත් ඒ බෝතලේ පේනවා ඇයි අර සිත බෝතලේ බවට පත් වුණාම හැමතැනම බෝතලේ පැම්පාසෙනකොට බෝතලේ ඇතුලේ ඉන්නවා වගේ පේනවා සැතපිලා ඉන්නකොට බෝතලේ ඇතුලේ ඉන්නවා වගේ පේයි ඇයි අර බෝතලේ තමයි යගේ සිත වෙනස් වෙන්නම නැවතයා වෙනත් අරමුණක් දීලා අර්ථ වෙනස් කරුවම අර බෝතලේ ආයෙ එතකම් යන්නේ නැහැ අවුරුද්දක් හිටියත් එයා අරමුණ හේමම තියෙනවා. සම්මා ටික ගත්තා. සම්මා දිට්ඨි, සම්මා වාච, සම්මා ජීව, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේකින ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තා. ඒක අරමුණ කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය බවට සිතපත් කළා. දැන් සිත කියන්නේ කවුද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් එයා ජීවත් වෙන්නේ මොන වල තුලද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. අරමුණ මොනවාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් එයා අරමුණ ආර්ය අෂ්ටාංගික මාර්ගේ බවට පත් කරලා ඒක මත සිත පිටවුවේ නෑ. එයා අරමුණක් වශයෙන් ගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවටම සිතපත් කළා. දැන් සිත ආර්ය අෂ්ටාංගික මාර්ගේ සිතක්. දැන් සිත වෙනස් වෙන්නේ නෑනේ. සිතවිලිනේ වෙනස් වෙන්නේ. වෙනස් නොවන සිත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිත බවට පත් කළාම දැන් මෙයා දකින දේවල්, අයන දේවල්, පේන දේවල්, දැනන දේවල් වෙනස් වෙනවද? එයාව කසෙන් ගැව්වත් එයාට උල තිබ්බත් එයාව වෙන පිටසක්වල ජීවීන් ළඟට ගින් දැම්මත් ඒ රටේ ගිහිල්ලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගෙන් දැයි එයාගේ සිත ආර්ය අෂ්ටාංගික මාර්ගෙට සිතක් මොකවත් නැති අවකාශෙට ගියාම සම්මා සතිය එතන ආර්ය අෂ්ටාංගික මාර්ගෙන් තමයි දකින්නේ මොකවත්ම නැ සම්මා සමාධි සිත ඇයි අරකට ආර්ය අෂ්ටාංගික මාර්ගෙම ක්‍රියාව ඇයි ඒ සත්‍යයට මේ ලෝකේ කිසිම තැනක මේ අනාර්ය අෂ්ටාංගික ක්‍රමය දකින්න බැරි. එයාගේ සිත ආර්ය අෂ්ටාංගික සිතක්. ඒ අරමුණ ඒ සිතට දීලා ඒ සිත ආර්ය අෂ්ටාංගික බවට පත් කළා. අරමුණ බවටම සිත පත් කළා. ඒ නිසා යා මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. අරමුණ මෙන්න මේම විය යුතුයි. අරමුණක සිත පවත්න මානසිකත්වය මෙන්න මේම විය යුතුයි. අරමුණේ සිත පීඨනෝ නෙමෙයි සිත අරමුණ බවටම පත් කරනවා මේක තමයි කමඨාන මේක නිවැරදි ලෙස වඩන්න පෙරවන් සරණයි